ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සැදැහැවත් වාසනාවන්ත පින්වතුනි අද දිනත් චමෝද් මහත්මයා සංඝනී නොවනත් මාසිකව 18 වෙනිදා සිදු කරන දානමය පින්කමයි සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ ඉමා ශ්‍රද්ධාවෙන් දානේ සූදානම් කරගෙන ඇවිදilla ප්‍රථමයෙන්ම පංචශීලයේ සමාදන් වෙලා දානයේ මුල් කොටස බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරපු අවස්ථාව මේ දානීය මහා සංඝරත්නයට පූජා කරන්න දැන් බලාපොරොත්තු වෙමින් සිටින්නේ අප ස්වාමීන් වහන්සේ වෙනුවෙන් යමක් පූජා කරනකොට සුළු දෙයක් එක ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙනුවෙන් පූජා කළත් අප කල්පනා කරන්නට ඕන මේ දානීය මහා පූජා කරන්නේ එදා බුදුරජාණන් වහන්සේගේ කාලයේ පටන් වැඩ සිටිය ඒ නික්ලේශී මහරහතන් වහන්සේලාගෙන් පැවතෙන ඒ උතුම් මහා සංඝ පරපුර වෙනුවෙන් ය අපේ මේ දානීය පූජා කරන්නේ කියන සිතවිල්ල ඇති කර ගන්නට ඕන. එහෙමනොත් තමයි ඔබ සිත කරන මේ පින්කම මහත්ඵල මානසංසදායේ පින්කමක් වන්නේ. ඉතින් ඒ සිතවිල්ල ඇති කරගෙන දැන් පින්නතුන් මේ දානීය සංඝ සතු කොට පූජා කරමු. මේ සියලු දාන වස්තුව අස්ථාරි පුද්ගල මහා සංඝරත්නයට බුද්ධ ප්‍රමුඛ වූ ඒ සියලු ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් මේ දානේ පූජා කරමු පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනිත කරගන්නා වූ මේ උතුම් පුණ්‍යඵලය මෙත සති කිහි වෙලෙන් මියගිය භද්‍රාවතී සේනාධීර ඒ ආච්චි අම්මාටත් ඒ වගේම ඊට කලින් මියගිය සුනිල් සමරසිංහ පියතුමා ඇතුළු මියගිය වර්ග පරම්පරා ඥාත සියලු ඥාතීන්ටද පින් අනුමෝදන් වීමට බලාපොරොත්තු වන සියලු සත්‍යයන්ටද මේ පින පුණ්‍යානුමෝදනා පිණිස හේතු වේවා. ඔබ හැම දිනාගේම සසර ජීවිතයේ සුවපත් භාවයත් ධර්මාභෝධය සඳහාත් මේ උතුම් පින්කමක් හේතු වාසනා වේවා කියන පැතුමෙන් මේ හැටියට වාක්‍යය කියලා දානේ සංසතු කොට පූජා කරමු. ඉමං බික්ඛං බික්ඛෝ සංඝස්ස දේම ඉමං බික්ඛං බික්ඛෝ සංඝස්ස දේම ඉමං බික්ඛං බික්ඛෝ සංඝස්ස දේම හොඳයි පින්නතුන් කල්පනා කරන්න ඔබ දෑතින් සෝදානම් කරපු ධර්මයක උපයාගත්තු මේ වස්තුවේ දාන වස්තුව මහා සංඝරත්නය උදෙසා පූජා වුණා කියන ශ්‍රද්ධාව ගෞරව ඇති කරගන්න පින්නතුනි මෙවැනි පින්කම් සිදු කිරීමෙන් අපි එකතකින් මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන වගේම අපේ ජීවිතයට අපි ආලෝකයක් සලසා ගැනීමයි සිදු කරන්නේ මියගිය ඥාතීන් පින් අනුමෝදන් වුණත් නොවුණත් පින්කමක් කරනකොට පින්කමේ මුල් මානසිකංශය ලැබෙන්නේ පින්කම කරන අයට. ඔබ දන්නවා කිසියම් ස්ථානයක් අන්ධකාරයේ තියෙනකොට ඒ අන්ධකාරය නැති කරන්න කියලා අපි පහනක් දැල්වනවා නම් ඒ පහන දැල්වනකොට මුලින්ම පහනේ ආලෝකය ලැබෙන්නේ ඒ පහන දැල්වන කෙනාට. ඊට පස්සේ තමයි ඈතට ආලෝකය විහිදෙන්නේ. අන්නේ වගේම තමයි ඔබත් මේ දැල්වපු පින් නැමැති කුසල නැමැති පහන දැල්වනකොට එහි ආනිසංස මුලින්ම ලැබෙන්නේ පින්කම සිදු කරන ඔබටයි. අන්නේ ඇති කරගන්නා වූ පින් සිතිවිලි තමයි අපි මියගිය ඥාතීන්ට අනුමෝදන් කරවන්නේ. පින් අනුමෝදන් කරනකොට ලක්ෂණය තමයි ඒ පින තවත් වැඩි වෙනවා. අපි භෞතිකව යම්කිසි දෙයක් කෙනෙකුට දෙනකොට අපේ ළඟ භෞතික වශයෙන් දෙයක් අඩු වෙනවා. නමුත් පුණ්‍යමය වශයෙන් යමක් අනුමෝදන් කරනකොට ලක්ෂණය තමයි ඒ තමන් ලබාගත්තු පින් අනුමෝදන් කරනකොට පින් අඩු වෙන්නේ නැහැ. පින් අනුමෝදන් කිරීමත් පින්කමක් බවට පත් වෙලා ඒකේ තමන්ගේ පින තව දුරටත් වැඩි දියුණු වෙනවා. ඒක තමයි පිනක තියෙන විශේෂත්වය. ඉතින් ඔබ මෙවැනි වාසනාවන්ත ජීවිත ලබාගෙන මේ සම්බුද්ධ ශාසනයක් උරුම කරගත්තේ අතීතයේ කළා වූ මහත් වූ පින කානිසංසයක් විදියට. අන්නේ බව නෝනින් අවබෝධ කරගත් සදහැවන්ත අය මේ ජීවිතය සඵල කරගන්නට කටයුතු කරන වගේම සසර ජීවිතයේ සුවපත් භාවය සඳහා බුදු දම සංඝ කෙන තෙරුව නැසුරු කරමින් දාන ආදී පින් දහම් සිදු කරනවා සීලාදී ප්‍රතිපත්ති සම්පූර්ණ කරගන්නවා.

මේ විද්‍යා විමුක්තිය සාක්ෂාත් කර ගැනීම සඳහා වූ මේ ආධ්‍යාත්මික ගමන් මාගේ ඉදිරියේ කරා පියවර තැබීම. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් උතුම් පුණ්‍ය ඵලය ඔබ නමින් මියගිය සුනිල් සමරසිංහ පියතුමා අනුමෝදන් වේවා. ඒ වගේම මේ මීට සති කිහිපයක් කලින් මියගිය භද්‍රාවතී සේනාධිර ඒ ආච්චි අම්මා ඇතුළු යම්තාක් මියගේ ඥාති හෝ පින් බලාපොරොත්තුයින් සිටිත්නම් ඒ වගේම මේ උතුම් සම්බුද්ධ පූජාව සංඝ සතු දානමය පින්කම අනුමෝදන් විය හැකි යම්තාක් සත්‍යං විශ්වයේ කොතනක හෝ වෙත්නම් ඒ සියලු සත්වෝද මේ පින දැක සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගේ ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කරමු ගාථාව කියලා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස්කරගත් මේ සීල පුණ්‍ය ධර්මයන් සම්මිය දෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව ඔබ හැම දෙනාගම ජීවිත සඵල කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදයත් සැලසේවා. දෙවියන්ටත් මේ පින දෙවිසුරු වර්ධනය කරගන්නටත් නිවනින් සැනසීමටත් හේතු වේවා කියන පැතුමෙන් අපේ දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. හොඳයි, කැමවුත් මහත්මාත් සංකනිනෝනත් බොහොමත්ම සතුටට පත් ගන්න මාසිකව ඉමහත් ශ්‍රද්ධාවෙන් සිදු කරන දානමය පින්කම අද දිනත් ඉතාම හොඳින් සිදු කරගන්න ලැබුණා කියලා මේ උතුම් කුසල ධර්මයේහි පින හේතුවෙන් ඔබට මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තිය කිර ජීවනයේ සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූල උතුම් නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරන්න. සබ්බේතයෝ විවජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවස්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව. භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ සම්බ බුද්ධානු භාවේන සදා සොන්ති භවන්තු තේ. භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා. සම්බ ධම්මානු භාවේන සදා සොන්ති භවන්තු තේ. භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා. සම්බ සංඝානු භාවේන සදා සොන්ති භවන්තු තේ. අභිවාදන සීලෙස්ස නිච්ඡං වන්දාපචායිනෝ. චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං. ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්තිමේව ච. අතෝ නිබ්බාන සම්පන්ති යමිනාතේ සමිඤ්ඤතෝ.